කිසිදෝ ආකාරයක ජාත්‍යන්තර මැදිහත්වීමකට ජාත්‍යන්තර බලපෑමකට ඉඩ නොතැබිය යුතුයි. එතේ එසේ සිද්ධ වෙන හැම වෙලාවකදීම අපි ඒකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපිට ගත හැකි අපි සෑම ක්‍රියාමාර්ගම ගන්නවා. මේ රටේ කුමන හෝ ආණ්ඩුවක් කෙලින් ඉන්න ඕන, ඒකට අපි ඉඩ නොතැබිය යුතුමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ රට ඇතුලේ අපි විසින් අපේ නීතියට අනුව, අපේ අධිකරණ පද්ධතියට අනුව, අපේ ව්‍යවස්ථාවට අනුව අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් සොයා බලන්න අපේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න. එවැනි ක්‍රියාවලියක් තුලින් යම් යම් පුජ්‍යලයන්ගෙන් සමූහ වශයෙන් හෝ අනදීප අයගෙන් හෝ වැරද්දක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ කටයුතු කරන යුතුයි මේ රටේ.